ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ථානං කෝපනීතං ආවුසෝ විජ්ජති යං සීලවා භික්ඛෝ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ඨි ඵලං සච්චිකරෙය්‍යාති. සදහවතුනි, ඔබ අප හැමදෙනා මේ සිටින්නේ පොසොන් උත්සවයේ අභිමුඛයි. ලංකාවට ශ්‍රී ලාංකික බෞද්ධයින් අතිශය වැදගත් අනුස්මරණීය දිනයක් වශයෙන් සලකනු ලබන පොසොන් උදාව හෙට දවසේ යෙදෙනවා. මේ වෙනුවෙන් අනුරාධපුර මිහින්තලා ශුද්ධ නගරයන් විශේෂයෙන් සූදානම් වෙනවා අපට දකින්න පුළුවන්. මේ නිසා අද වඩාත් කතා කිරීමට සුදුසු වන්නේ නම් එදා මහා මහින්ද මහරහතන් වහන්සේ විසින් මිහින්තලාවේදී දේශනා කරන ලදී සැලකෙන චුල්ලහත්ති පදෝපම සූත්‍රෙහි ගැඹුරු පිළිබඳව. එහෙත් ඒ අපි තවත් සතියකට කල් දානවා කිසියම් හේතුවක් නිසා. ඒ අපි පසුගිය සතියේ ධර්ම දේශනා කරමින් කිසියම් කරුණක් අතරමඟ නතර කරනු ලැබුවා. පත්‍රිණා ඒක රජ්‍යේ නම් වූ ගාථා වර්ධන බාහිර ලෝකයේ තියෙන සියලුම සම්පත් ලබනවාට වඩා සෝවාන් ඵලයේ උතුම්නි කියන කරුණ ගැන හර දක්වමින් සෝවාන් වීම සඳහා මේ ආරි භවයටපත් වීම සඳහා කුමක් කළ යුතුද කෙසේද කියන කාරණාව තමයි අපි එදා පැහැදිලි කළේ. ඒ එතනින් නතර විය යුතු නැහැ. ඊට එහා කළ යුතු කුමක්ද කියන එක පිළිබඳව කතා කරන්න තමයි මම අද සංයුත්නිකායේහි කන්දක වගේ පවතිනා වූ සීල සූත්‍රයේ සඳහන් පාඨයක් මාතෘකා පාඨය වශයෙන් සඳහන් කරගෙන මෙම ධර්මානුශාසනාව ආරම්භ කළේ. ඒ අදාළ තැනට යන්නට මත්තෙන් අපි එදා කතා කළ දේවල් පිළිබඳව කෙටි සඳහන්වීමක් කරගෙන ඉදිමු. අපි පැහැදිලි කළා සත්‍ය සසරට බැඳ තබන බැමි වලට සංයෝජන කියලා කියනවායි, කාම ලෝකයේ බැමි වලට වරම්භාගී කියලා කියනවායි. මේ කාම ලෝකයේ බැමි වලින් තුනක් ධර්මශ්‍රවණයේ ප්‍රතිඵලයේ වශයෙන් සමන් විචිත්ත සන්තාණයෙන් විඳී යාම, මේ සෝතාපන්න වීම නැත්නම් ආර්ය ස්ථායික මාර්ගයට පැමිණීම වශයෙන් අපි එදා පැහැදිලි කළා. ඔය සම්මුතිනිකායෙම තිබෙනවා තවත් සූත්‍රයක් සුතවන්ත සූත්‍රය කියලා. මේකත් මේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේම සරියුත් සාමුදුරන් වහන්සේගෙන් කළ ප්‍රශ්නයක් වීමක්. මෙන්න මේකේ තියෙනවා ඔය මම හැමදාමත් පැහැදිලි කරන කාරණයක සාක්ෂියක්. මා සමාජයට කියන දෙයක් තමයි භාවනා කරන්න ඉස්සෙල්ලා බණ අහලා තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනාටයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. මහා කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා සවදාරනවා සරියුත් හිමියන්ගෙන්, සුතවතා අරුසෝ සාරිපුත්ත වික්ඛනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකතබ්බා. එකෙන් අහන්නේ බණ අහලා තේරුම් ගත්ත භික්ෂුව එතනින් එහාට මොකද කරන්න ඕනේ? අන්න පළවෙනි පදන මෙහෙමනම් කරන්න ඕන මොකක්ද කියන එක අසහා තේරුම් ගන්න ඕනේ කියන එක. ඒ අසහා තේරුම් ගැනීම කියන කාරණයටදී තමයි පැහැදිලි කළේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙක යටතේ තමයි මේ සක්කාය විච්ඡේ විචිකිච්ඡා සිලබත පරාමාස කියන මේ සංයෝජනයන්ගේ මුලාව දැඳීම වැටහෙන්නේ. පංචස්කන්ධය යන ශරීරය ඇසුරු කරගෙන පවතින ශක්තියක් බවත් ඒ ඇසකනාසය දිවකය සහ මනස කියන ඉන්ද්‍රයන්ගෙන් ඕනෑම මොහොතක එකකින් හටගන්න බවත් ඒක ඇස උදව් කොට කරන රූප රූපේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් හඳුන්වන බවත් කන උදව් කරනනම් ඒක ශබ්ද රූපය ඒ ශබ්ද රූපේ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් හඳුන්වන බවත් අපි පැහැදිලි කරන ලැබුවා. ඒ වගේම එහි සසරගත ගමන සත්‍යයගේ සසරගත ගමන පුදග්ඥයාගේ සසරගත ගමන අනුසෝතගාමි. අනුසෝතගාමි කියලා කියන්නේම උන් හැමදෙනා පිළිගන්නේ මේ සියල්ල නිත්‍යකාත්ම බවයි. එතකොට එයින් කියවෙන්නේ මම මගේ මගේ ආත්මය කියන එක. මම යන එතන සිරුර නොවන බවත් ඒ ආරම්මණය ලෝභ හෝ ද්වේෂ හෝ මෝහ ආදී කොට ඇති ගන්නා වූ ආරම්මණය අල්ලා ගැනීම නිත්‍ය කොට ගැනීමෙන් මම සෑදෙන බවත් පැහැදිලි කළා. අල්ලාගන්නේ නැත්නම් සිදුවෙන දේ අනිත්‍ය බවත් සක්කාය දිච්චේ කැඩෙනවායි කියලා කියන්නේ අරමුණ කියන එකේ මොහොතේ බාර ගන්න විඳින්න බාධාවක් නැහැ. නමුත් අල්ලාගත්තොත් තමයි තණ්හානුසය වශයෙන් හේතු ඉතුරුවන්නේ. අල්ලාගන්නේ නැත්නම් සිදුවෙන දේක බුදුන් වහන්සේ වදාළ නොනින් දකින අනිත්‍ය බව අනිත්‍ය වන්නේ ඒ බවත් පැහැදිලි කළා. එතකොට මෙන්න මේ කරුණ තේරුම් ගත්තාම සක්කාය දිච්චේ කියන එකෙන් කියවෙන්නේ අරමුණට මුලා වීම, අරමුණ අල්ලා ගැනීම. එදා තේරුම් ගත්තයින් පසු එතනින් එහාට භාවනාවේ දිගටම ඒ අරමුණාවෙන් අරමුණෙන් මුලා වීමේ ඉඩකඩ වළක්වා ගැනීම තමයි භාවනාව කියන්නේ. විචිකිච්ඡාව වශයෙන් අපි සම්මන් කළා පංචස්කන්ධයේ අනාත්මය බුදුන් වහන්සේ දේශනා කළේ සම්බුද්ධ සූත්‍රයේ බුද්ධ කියලා කියන්නේ කියන එක. බුදුන් ගැන සැක නැහැ කියන්නේ සම්බුද්ධත්වයේ අනාත්මය පිළිබඳ සැක නැහැ කියන එක. ඒ සඳහා අදාළ ධර්මයේ වශයෙන් අපි පැහැදිලි කරේ සංස්කාර ධර්මයන්ගේ අනිත් දුක්ඛානාත්ම බව. ඒ වගේම ඒ මග යන්නාට තමයි සංඝයා කියන වචන පැහැදිලි කළේ. ඒ වගේම අපි පැහැදිලි කළේ පෙර පැවති සිදුවීම් පිළිබඳව සෝක වීම අතීතං නාන සෝචಂತಿ න අනුසෝචಂತಿ දෙනින් පෙන්වන්නේ සෝක නොවන්නේ නම් නමුත් අපි අතීතය ගැන හිත අරමුණ වර්තමානයේ දුක් වෙනවා නම් එතකොට අපි අතීත පංචස්කන්ධවලට රැවටිලාම මගේ කියන හැඟීමෙන් ඉන්න බවත් আদি වශයෙන් මේ පැහැදිලි කරේ. ඒ වගේම සීල වෘතේ පිළිබඳව පැහැදිලි කරේ ප්‍රක්ෂණීය තේරුම් ගැනීමෙන් සියලු දේවල් ලක්ෂණ සංඛ්‍යාත විදිහට දැකීමෙන් හැර වෙනත් මේ කියන නිර්වාණ නම් වූ සෝයට වෙනත් බාහිර කිසිදු ශික්ෂාපදයකින් ළඟා විය නොහැකි බව. ශික්ෂාපද එපා කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ ශික්ෂාපදවල සංවරය අපි ඉන්නවන තම තමයි ඉන්න ස්ථාවරයේ තනුව. එසේ වුවද සිලබ්බත පරාමාසය කියන එකෙන් එදා සඳහන් වන අජවෘත ගෝවෘත සිල් සුනත වෘත පමණක් නොව අදත් යමෙකුට මාමේ රකින්න සීලය තුළින් මට නිවන් ලැබෙනවායි කියන විශ්වාසයක් තිබෙනවා නම් සිලක්ෂණ අවබෝධයෙන් තොරව ඒ සියල්ලත් අයිති වෙන්නේ සිලබ්බත පරාමාසයට බව පැහැදිලි කළා. එතකොට මෙන්න මේ කාරණා ටික අපි පළවෙනි ධර්ම දේශනාවේදී කරමින් සෝවාන් වීම පිළිබඳව කතා කළේ. දැන් සෝවාන් පුද්ගලයා මොකද කරන්න ඕනේ කියන කාරණාව සිංහාට පහඳ වෙනවා. මෙන්න මේක තමයි මම මේ සීල සූත්‍රයෙන් පැහැදිලි කරන්න හදන්නේ. විවේකී සුවයෙන් ගත කළ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සහ සරියුත් හිමියන් දිනක එක්තැනකදී මුණ ගැහෙනවා. මුණ ගැසී ආගියතරතු කතාවකට සතරටපත් වෙලා සරියුත් හිමියන්ගෙන් තමයි මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ විමසනු ලබන්නේ. කොහොමද කහන්නේ? සීලවතාවසෝ සාරිපුත්ත වික්ුණා කතමේ ධම්මා යෝනිසෝ මනසික තබ්බාති මනසිකා තබ්බාති. සරියුත්ත ආයුෂ්මතුනි සිල්වත් වූ භික්ෂුව සීලතාවසෝ එතනින් එහාට මොනවද නුවණින් මෙනෙහි කරන්න ඕන? ඒක තමයි පදනම වශයෙන් අපි කතා කරන්නේ සීලය කියන එක. එතන සීලය තමයි වැරදියයි සඳහන් කාරණා වලින් පුද්ගලික වශයෙන් කායික වාචික සංවරය පිළිපිටා සමුදුරටත් විග්‍රහ කරනවා නම් බුදු සමය සඳහන් විදිහට විකල් භෝජන ආදී දේවල් නොකොට තුන ධම්ම ආදී දේවල් තවත් වැරදි කාරණා වලින් වෙන්නේ කිසියම් ආකාරයක යහපත් ජීවිතයකට එළඹීම පිළිගත යුතු පාරිශුද්ධ ජීවිතයකට එළඹීම ඒක බාහිර වශයෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි සිල්වත් වෙනවයි කියලා කියන්නේ. සිල්වත් වන පමණින් එතනින් එහාට යන්නට මගක් නැහැ. නිකම්ම වාඩිලා හිටියද. එතනදි තමයි මග විවෘත වෙන්නේ. මෙන්න මේ මොකද කරන්න ඕන කියලා සරියුත්ථමඳුරන්ගෙන් අහපු ප්‍රශ්නෙට සරියුත්ථමඳුර දීපු උත්තරයක් තියෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න ඕන කාරණේකුත් තියෙනවා. අපිට තේරෙන මත්තමින් මේ කියන මගේ යන්නට දුසිරිත් සමග බෑ. දුෂ්කරත්වයන්ගෙන් හෙම්බත් වී සහ එවයින් ඒවට ලැබී බෑ, ගිජු වී බෑ. එවයින් අප නිදහස් වෙන්නට වෙනවා. සිල්වත් වීම කියලා කියන්නේ සුදු වෙනකන වාඩීම හෝ සිවුරක් පුරවන වාඩීම නෙමෙයි. කායික, වාචික, මානසික සංවරෙහි පිහිටීම කියන ස්ථාවරයක් කියලා. ඉන් එහාට තමයි මේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියන කොටස. මේ ධම නුව නැත්තම් සදායි කියන කොටස තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තියෙනවා. අනේ එතනදි තමයි සරියුත් ස්වාමීන් වහන්සේ මාහිදී සඳහන් කළා වූ තානං කෝපනේසං ආවුසෝ කියන ධර්ම පාඩය ඉදිරිපත් කළේ. කිසියම් සිල්වත් භික්ෂුවක් විසින් මොකද කරන්න ඕන? ඉමේ පංච උපාදානස්කන්ධේ. එතන මේ පංච උපාදානස්කන්ධෙහි අනිත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලනවා නම් සුවන් ඵලයට පැමිණෙනවා. මෙතන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුනට අමතරව තව මේ සීල සූත්‍රයේ තවත් වචන ගොඩක් තියෙනවා. දැන් අපි මොකක්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? වර්තමාන මොහොතේ කිසියම් කෙනෙක් කිසියම් තැනක සිටින්. ඇසෙන් කනෙන් නාසෙන් අරමුණක් ගැනීමේදී ඒ රූපෝ, ශබ්දෝ, ගන්ධෝ ආරම්මණය. ලෝභ දේශ මෝහකට අල්ලා ගැනීමක් සිදු වෙනවා නම් එතකොට එය ඇති වී නැති වෙන දේ පංචස්කන්ධේ වරදවා ගැනීමක් ඒ පංච උපාදානස්කන්ධේ. එතකොට ඒක තුල තමයි තිබෙන්නේ මම වගේ මගේ ආත්මය කියන එක. එතන තමයි සක්කාය දිට්ඨිය පවතින්නේ. එතක තමයි එතන තමයි තණ්හානුසය ඉතුරු වීම පවතින්නේ. මේ නිසා ඒ කරගත වරද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර කරුණු තේරුම් ගත්ත සරියුත් සාන්දයන් වහන්සේ ඔබට තවත් උපමා කීපයක් නැත්නම් වචන කීපයක් කොදමින් ඒක බලන්න ඕන ආකාරය පැහැදිලි කරනවා. අපි ඒක තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. එන්න මෙහෙම මම වචන කීපේ මතක් කරලා ඒකින් ඉස්සෙල් පැහැදිලි කරන්න යනවා. ඒයි මෙතරම් විස්තරයක් දීලා තියෙන කෙනෙක් අපි හොයාගන්න ඕන. අනිච්ඡතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ අලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ. අනත්තතෝ කියන්නේ ඉස්සල තව වචන ගොඩක් තියෙනවා. මේවායි අර්ථය අපි දකිනවා මේ සමාජයේ පැහැදිලි කිරීමේදී කිසියම් ආකාරයකට වැරදි විදිහක් සමහර තැන්වලදී පැහැදිලි කරන්න ලබනවා. එනිසායි අපට ඒවයි අතා තත්ත්වයන් පැහැදිලි කරන්න ඕන. දැන් බලන්න මෙතන අපි තේරුම් ගත යුතු කාරණාව සමාජයේ කතා කරන්නේ බාහිර දේවල් වල නැතිවීම අනිත්‍යක් වශයෙන්. ඒ දැනීමක් කටපාඩමක් සාමාන්‍ය දෙයක් විතරයි. මේ සඳහන් කරන්නේ ඉමේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය තුල තමයි පංච උපාදානස්කන්ධය කියන එකේ තේරුමම එතන නිත්‍යසුඛාත්ම කියන මුලාව තියෙනවා කියන එක. ඒකටනේ අපි මතක් කළේ අනුසෝත ගාමී කියලා. පටිසෝත ගාමී කියන වචනෙන් කියන කාරණාව අපි වෙනත් උදාහරණකින් පෙන්නමු. ඔබ අසා තිබෙනවාද? සිදුහත් තාපසතුමන් බුදු වීමට පෙරදා දන් වළඳා පාත්‍රය ජලයට දැම්මයින් පසුව තමා සිතූ කදහස් අතු අදහස් අපල වෙනවා නම් මේ පාත්‍රයේ උඩුගම් ඒවා කියලා පැතුවයි කියලා. දේවස්කලමක් තුළ පහළ තියෙන ජලයේ ටිකක් දුර පාත්‍රයේ උඩට යන්නත් පුළුවන් සාමාන්‍ය සිද්ධියක් වශයෙන්. මම නම් දකින්නේ ඊට වඩා දාර්ශනික දෙයක් මේ. සමාජයේ සියල්ල අය සියල්ල ඒවන විට ගඟේ පහළට යන්නාසේ අනුසෝත ගාමී පහළට ගියාය. මේ ප්‍රතිපදාව සම්පූර්ණයෙන් පටිසෝතගාමී බුදුන් වහන්සේ ආරම්භ කළා. ඒ පටිසෝතගාමී ප්‍රතිපදාවක් තුළයි සම්බුද්ධත්වයේ හම් වෙන්නේ කියන එක සංකේතවත් වීමයි මේ උඩුගම් යාමෙන් කියන එක තේ කියන්නේ කියන එක තමයි මානම් කල්පනා කරන්නේ. ඒ පටිසෝතගාමි ප්‍රතිපදාවම තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ අපට. කිසියම් ආරම්මණයක් විඳීමේදී විඳින්න බාධාවක් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥානේ ටික එහෙම සිදු වෙනවා. ඒක බුදුන් වහන්සේ අතන සිදු වුණා. ඕන කෙනෙක් අතන සිදු වෙන දෙයක්. ඒ වරදවා ගැනීමට මේ පංචපාදානස්කන්ධය කියලා කියන්නේ. එතන තියෙන්නේ වැරදි ආකාරයක මුලා වීමක් එවත් අර අනුසෝතගාමී බව. ඒ නිසා ඒ ආරම්මණය අනිච්චතෝ කියන්නේ අල්ලා ගැනීමෙන් තොරවන්නේ නම් ඇති වී නැති වෙන දෙයක් වශයෙන්. එතකොට ඒක මගේ නොවේ කියන්න වෙනවා. දුක්ඛතෝ කියලා කියන්නේ මම මුල කොටස මම නොවේ කියන සිද්ධ වෙනවා. මම නොවේ නම් එය මගේ නොවේ. දුක්ඛතෝ කියන එකෙන් පෙන්වන්නේ. ඊළඟට කතා කරනවා රෝගතෝ කියලා. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? රෝගවලට කවුද කැමති? රෝගෙන් මිදෙන්න කැමති. එහෙනම් මෙතන රෝගයක් වශයෙන් සලකන්න කියලා කියන්නේ මේ මිදෙන්න කැමති වෙන්න කියන එක. අකමැති දෙයක්. එහෙනම් ඒ ප්‍රතික්ෂේප රෝගයක්. ගන්ධතෝ කියලා කියනවා. සිරුරේ හටගනු ලබනවා යම් යම් තැන්වල ගෙඩි. කවුද ගෙඩියක් තියානින්න කැමති? ඒ මිදෙන්නට කැමති. එහෙනම් ඒන් ඉවත් වීමට කැමති දෙයක් වශයෙන් සලකන්න තියෙන තමා ගන්ධතෝ කියන කින් කියන්නේ. ඊළඟට තියෙනවා සල්ලතෝ කියලා. ඔය අපේ ගම්වල තියෙනවා පොල්ලත්ත පාවිච්චි කරලා හනස්ස පාවිච්චි කරලා හදන ගිනි ඒකට හුල කියලා කියනවා. මේ හුල කියන එක ගිනි සබන දෙයක් නෙවෙයි ගිනි නිවන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් හුල හෝ උල කියන වචනේ උල වෙන්නත් පුළුවන් සමහර විට. ඒනුත් කරදරයක් නේ. මේ මේකින් පෙන්වන්නත් එහෙමනම් ප්‍රතික්ෂේප කළ දෙයක් කියන එක. ඊළඟට තවත් වචනයක් තියෙනවා අඝතෝ කියලා. කවුද පීඩාවට පත් වෙන්න කැමති? ශාරීරිකව මානසික වශයෙන් ඔබ යම් තැනක පීඩාවටපත් වී සිටිනවා නම් ඒ පීඩාවෙන් මිදීමට තමයි ඔබ ප්‍රතිකාර ලබන්නේ. එහෙනම් මේ නිත්‍ය සුඛාත්මකල තුව පීඩාවටපත් වෙන්නේ. ඒ පීඩාවෙන් මිදෙන්න නම් අනිදුක්ඛනාත්ම වශයෙන් බලන්නට ඕනේ. එතකොට ඊළඟ වචනින් කතා කරනවා පලෝකතෝ ආබාධතෝ. ආබාධතෝ කියලා කියන්නේ ලෙඩක් වශයෙන්. රෝගයක් හැදෙන පුද්ගලයෙක් ඒ රෝගේ තියානින්න කැමති නැහැ. මිදෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන කියන තමයි ඒකෙන් තමයි රෝගයක් වශයෙන් සලකන්න කියලා කියනවා. පරතෝ අන්සතු දෙයක් අපි ගත්තොත් එහි ස්වභාවය කුමක්ද? අපට තියාගන්න පුළුවන් නේද? ඒක අන්නාට දෙන්න ඕන. එයින් කියවෙන්නේ මේ උපාදානීය කියන එක අපසතු දෙයක් නෙමෙයි අපට අයිති නැති දෙයක්. එහෙනම් ඒක ප්‍රතික්ෂේප අතහරින්න කල්පනා කරන්න. පරතෝ අනුන්ගේ දෙයක් වශයෙන් සලකන්න කියලා කියනවා. ඒ වගේම පලෝකතෝ. පලෝක ධම්මං කියලා කියන්නේ කැඩෙන බිඳන දෙයක්. කැඩෙන බිඳන දෙයක් නොකඩී නොබිඳී තබා ගැනීමට ආරක්ෂා කරගන්නට බැහැනේ. ඒ ස්වභාවය කැඩෙන බිඳන දෙයක් නෝ. ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ. මේක අපට නවත්තන්නට පුළුවන් දෙයක් නෙමෙයි. සිදුවෙන දේ ස්වභාවිකත්වය අනිත්‍ය. අප මේක වරදවා ගැනීමක් අනිත්‍ය සුඛාත්මකට ගැනීම කියලා කියන්නේ. එතකොට අපට කරන්න බැරි දෙයක් අපි සංසාර ගමනේ අවුරුදු 10000 ගණනක් 10000 ගණනක් කරන්න හදනවා. කවුදවත් කරන්න බෑ. ඒ වගේම අනිත් වචන එනවා ශුඤ්‍යතෝ. එන්න මේකත් තේරුම් ගන්න ඕන නිසා පැහැදිලිව. ශුඤ්‍ය කියන්නේ නැහැ කියන එක. නමුත් එහෙම මොකවත් නැහැ කියලා කතා කරන හරියන්නේ නැහැ. ඇතමුන් කතා කරනවා මට ඇහෙනවා ශුඤ්‍යතෝ කියන වචනේ නැහැ ගන්න දෙයක් මොකුත් කියලා. ඊට වඩා ගැඹුරු කරුණක් මේක. තේරුම් ගන්න මෙන්න මෙහෙම. අපට තියෙනවා දැනීමක්. සමමත මේ දැනීමට තමයි විඥානය කියලා කියන්නේ. ඒක ඊට පස්සේ අපි බෙදනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා පංච විඥානයක්. ඒ දැනීම ඇති වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය කියලා. එතකොට මෙන්න මේ විඥානේ මේ පහට තියෙනවා පංචවිධ මූල ධර්මයන් කියලා. එතනදී අපිට පෙනෙන්නේ ඇස එකක්, කන එකක්, නාසය එකක්, ඒවට හම්බෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ එකක් වශයෙන්. නමුත් සම්මාදිට්ඨි සූත්‍රයේ පැහැදිලි කරන්නේ මජ්ක්‍ධිම නිකාය සකෘත්ථමදුරන් වහන්සේ. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා මෙන්න මෙහෙම කරුණක්. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසෙ නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් ඔබට තේරෙනවද මේ කාරණාව? ටික ටිකට වෙනස් අරමුණු ගොදුරු කොට ගන්න. ඇසනම් රූපේ, කනනම් ශබ්දේ. එතකොට ඉන්ද්‍රියත් වෙනස්, ගන්න ආරම්මණයත් වෙනස්. ඉන්ද්‍රිය පහක් වෙනවා. මේ ඉන්ද්‍රිය පහට සිත පිහිටයි. අන්න එතනයි ගැඹුරුම කාරණේ. අපි මේ පිනවනවා කියලා කතා කළාට, ඇස පිනවනවා කියලා සමාන බාහිර වශයෙන් කතා කළාට, කන පිනවනවා කියලා කතා කළාට උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රිය පහට සිත පිහිටයි. සිත උන්ගේ අරමුණු හසේ අනුලෝව කරයි. එතන එහෙමනම් අපේ ගැඹුරු කාරණේදී මෙතන ඇස යනු සිතයි, කන යනු සිතයි. එතකොට ඇස කන නාසය දිවකා යනු සිතේ පස් ආකාරයක විකාශනය. දැන් එතකොට ඒක අන්තිමට ගත්තාම මේ පහින්ම මනෝධාරයක් මූලික කොටන පිනවන්නේ සිතනේ. මනෝචත්තාපමෝධිකාවට තව දැනගත් තිනවා. එහෙමනම් මේ ශුන්‍යතෝ කියලා කියන්නේ ඇස කියලා ගත්තත් ඇස වශයෙන් ගැනීම සහ ඒක මම කොට ගැනීමනේ. ශබ්දේදිත් මම කොට ගැනීම, ගන්ධේදිත් මම කොට ගැනීම. ශූන්‍ය නිර්වාණය ශූන්‍යයි හෝ නෙමෙයි. එහෙමත් නැත්නම් මේ අරමුණ ශූන්‍යයි නෙමෙයි. අරමුණක් තිබෙනවා ගන්නට. මමත්වයෙන් තමයි ශූන්‍ය. සංයතෝ කියන එකේ තේරුම අන්න ඒකයි. මම කොට මගේ කොට මගේ ආත්මය වශයෙන් ගත නොහැකි දෙයක් කියන එක තමයි මෙතන ශූන්‍යතාව කියලා කියන්නේ. ඔය ශූන්‍යතා දර්ශනය කියලා මහායානෙත් ලස්සනට පැහැදිලි කරනවා. අපේ මේක හුඟක් වරද්දන්නේ ශූන්‍යයම කොට නැහැ කියන එක. නෑ, මමත්වයෙන්ම ශූන්‍යයි. නිවනත් ශූන්‍යයි. නිවි නිර්වාණය කියන්නේ තෘෂ්ණාව නැති තැන. තෘෂ්ණාව නැති තැන ශූන්‍ය. මොකෙන්ද? මමත්වයෙන් ශූන්‍ය. වෙන මොකෙන්ද ශූන්‍ය නැහැ. පවතිනවා හැමදේක්. ඒක ශූන්‍යවන්නේ මම නම් වූ මුලාවෙන්. මේ සියුම් තැන් තම ගැඹුරට යනකොට තමයි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් කවුරු හරි කියන වචනයක් අල්ලගෙන කටපාඩම් කරගෙන කියනවා විතරයි. බලන්න එතකොට ශුන්‍යතෝ අන්න ඊට පස්සේ තමයි පෙන්වන්නේ අනත්තතෝ. මගේ ආත්මය වශයෙන් ගත නොහැකි දෙයක්. මෙහෙම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ අතර වෙනස තේරුම් අරගෙන ඉහත සඳහන් ආකාරයෙන් මම කොට මගේ කොට සහ රෝගයක් කොට ගෙඩියක් කොට වදයක් කොට ගත නොහැකි දෙයක් වශයෙන් දකින්න පුළුවන් නම් තමයි පෙන්වන්නේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිතරේහාති. සෝවාන් වෙන්න පුළුවන් එහෙමයි. ඇස් දෙක පියාන ඉඳලා, ඉඳගෙන ඉඳලා බණක් දහමක් අහන්නේ නැතුව එක වෙන්නේ නැහැ. ඒකයි මහා කොටිත මහ රහතන් වහන්සේ වදාළේ සුතවතා උසෝ සාරිපුත්ත. අහපු බණ අහපු පුද්ගලයා. එහෙනම් ඔබට මම මතක් කරනවා. වෙසක් දිනක හෝ පොසොන් දිනක හෝ වෙනත් පොය දිනක හෝ යම් දිනක හෝ මේ කරුණු පැහැදිලි කරන්නා වූ කල්යාණ මිත්‍ර සේවනයට ගිහින් පළමුව බණ අහන්න. බණ අහලා පංචස්කන්ධේ පංචපාදානස්කන්ධේ වෙනස තේරුම් ගන්න. සසර ගමනේ නිත්‍ය සුඛාත්මකත ගැනීම තුළ තියෙන ආකාරය තේරුම් ගන්න. කවදාවත් ගැලවීමක් නැති බව තේරුම් ගන්න. අන්න තේරුම් ගත්තාම තමයි ඔබට බණ ඇහුවා වෙන්නේ. මම ඔතන හොඳ වචනයක් සමාජයට භාවිතා කරනවා. භාවනා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්න එපා. මේ ප්‍රශ්නේ වැරදි. බණ දැනගත්තා නම් ඔහු ස්වභාවයෙන්ම භාවනාවට වැටෙනවා. ඒ වගේම මේ කියන භාවනාව අතිශය පෞද්ගලික ක්‍රියාවලියක්, ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධියංගල අන් අයට කපෙන් පේන්න කරන්න ඕන රංගපෑමක් නොවේ. තමන් වර්තමාන මොහොතේ යම් තැනකද සිටින්නේ, ඒ මොහොතේ තමන් මම කොට මගේ කොට මගේ ආත්ම කොට අහුවෙනවද කියන එක අන් අය නොවේ තමන් දකින්න ඕන. තමන්ට රාජකාරී කටයුතු කරන්න කිසිදු බාධාවක් නැහැ. තමන් ඉන්න මොන යම් හෝ කාර්යයක් බාහිර වශයෙන් කරන ගමනින් ඇතුළතින් මේ සිද්ධිය දකින්න ඕන. මේකට ශ්‍රී පුරුෂ භාවයක්, ඊටදී භාවයක් මොකක්වත් නැහැ. මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් නිත්‍ය සුඛාත්ම සහ අනිදුක්ඛ අනාත්ම කියන වෙනස තේරුම් ගන්නට වෙනවා. ඒක වචනෙන් නම් මම, මගේ, මගේ ආත්මය. ඒක තමයි නිත්‍ය සුඛාත්ම කියන එකේ තේරුම. වචනෙන් නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒක තමයි අනිදුක්ඛ අනාත්මය. බලන්නකො මේක එකිනෙකට පරස්පර නැද්ද කියලා. ඒකනේ මේකට කියන්නේ අනුසෝතගාමී සහ පටිසෝතගාමී කියලා. දැන් මෙහෙම කිව්වම කොටිත මහා කොටිත මහරහතන් වහන්සේ සරු ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට අහන්නේ මොකද්ද? සීලතාවසෝ කොටිත කොටිත හඳුරනවා මේ සිල්වත් වූ නැත්නම් මේ සෝතාපන්නාවසෝ. ඒකට කතා කරන්නේ සෝතාපන්නේනාවසෝ සාරිපුත්‍ර භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. හරි, සෝවාන් ඵලයට පත් උනායි කියලා කියමුකෝ. දැන් එයා මොකද කරන්න ඕන? අන්න එතනින් එහාට තමයි ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ. පිළිවෙත් කරනවා කියලා කියන්නේ, පුහුණු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණයට තමයි. තමන් හදවතින් පිළිගත්තනම් සංස්කාරයන්ගේ සත්‍යතාවය නිත්‍ය සුඛාත්ම නොව අනිදුකානාත්ම බව. තමන් සංසාර ගමන ආවේ සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම නැති මුලාව තුළ බව තේරුම් ගත්තානම්, ඒ තේරුම් ගත්ත පුද්ගලයා උත්සාහවන්ත වන්නේ නැද්ද? යොමු වන්නේ නැද්ද? ඒ වැරදි දේ නිවැරදි දේ දකින්නට? වැරදි දේ නිත්‍ය සුඛාත්ම, නිවැරදි දේ අනිදුක්ඛානාත්ම. අන්න දැන් තමයි දැන තියෙන්නේ. පංචවරම් භාගයේ සංයෝජන ගන්න සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග පටිග නැත්නම් කාමරාග ව්‍යාපාද එහෙම කතා කරනවා. මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට වර්තමාන සමාජයේ මොන දිනකට කිසියම් ආරම්භණයකදී තමන් කැමති විදිහක් තියෙනවා. ඒ තමන් කැමති විදිහට කෙරෙනවා නම් කිසිම ගැටුමක් නැහැ. නමුත් තමන් කැමති විදිහට කටයුතු කරන්නට මේ සමාජයේ නීතිය තුලත් බෑ, ආයතනයක් තුලත් බෑ, විවාහ නැමති සංස්ථාව තුලත් බෑ. අන්න ඒකට සුචිකත්වයක් තියෙනවා. ඔවුන්ගේ කැමැත් පරිදි යාත්‍රාන්ට උන් උත්සාහ කරනවා. මෙන්න මෙතනදී තමයි මේ ඇතුළත ඇති වෙන ගැටුම සමාජයේ එළියට එන්නේ ගැටුමක් වශයෙන්. කුවිරෝධතා ව්‍යාපාර, පෝස්ටර් ප්‍රදර්ශන, සාතවත් නොයෙකුත් දේවල් කඩනවා, දේපල විනාශයන් දක්වා ඉස්සරහට යන්නේ. මෙන්න මෙතන මේ සංයමය නැති සමාජය නිසා. මොකද්ද මේකට උදාහරණය? ගිනි පෙට්ටිය තුළ තියෙන ගිනි කූර කල්පනා කරන්න. බොහොම නිහඬයි. නිහඬ වුණාට මේ ගිනි කූර තුළ සංගවා තිබෙනවා ගිනි ගැනීමේ හැකියාව. කොතන හෝ ගැටෙන්නේ නැතුව ගිනි ගන්නේ නැහැ. එතකොට අන්න අර ගැටීම සිදුවෙන්නේ මොකද්ද? කැමති විදිහට ඉඳන ලැබෙනකොට. මේකට තමයි කාමරාග ව්‍යාපාද කියලා කියන්නේ. එතකොට ව්‍යාපාදයේ හරියට ගිනි පෙට්ටිය ගිනි කූර ගැටෙනවා වගේ. දැන් ගිනි ගන්නවා. කලින්ම තරහව ආවා. තරහව ඊට පස්සේ දේශය, ඊට පස්සේ වෛරය, ඊට පස්සේ පරිගැනීම දක්වා ඒ හැඟීම කිසි විටකත් ඔබට හෝ සමාජයට යහපතක් සලසන්නේ නැහැ. ඔබේ ශාරීරික දුර්වර්ණය වෙනවා. ඔබ අකල් මරණයට පත් වෙන දිලායන පුද්ගලික බවට පත් වෙනවා. නිරන්තරයෙන් මේක භාවිතා කරනවා නම් සමාජයේ සමග ගැටුම් නැති කරගෙන දේපල හානි, ජීවිත හානි ආදී වශයෙන් පේනවනේ සිදුවෙන විනාශය. කාමරාග ව්‍යාපාද. දැන් මේ මාර්ගඵල ලාභීත්වයට පත්වන පුද්ගලයාට කරන්න තියෙන්නේ මොකද්ද? මේ ඕනෑම මොහොතක තමන් නිඳ හැරෙන විට යම් ඉරියව්වකදී තමන් මුහුණ දෙනවා. බසේ යද්දී නම් ඒ මොහොතේදී, කාර්යාලයේදී නම් ඒ මොහොතේදී, ගෙදර නම් ඒ මොහොතේදී, බිරිඳම සාකච්ඡාවක නම් ඒ මොහොතේදී යම් කාරණයකට මුහුණ දෙනවා. ඔබට පෙනෙන්න ඕන ඔබ කැමති විදිහ සහ සිදුවෙන යන විදිහ අතර පරතරය. කැමති විදිහට නොලැබෙනකොට තමයි ව්‍යාපාදේ එන්නේ. කැමති විදිහක් සිදු වෙනවා නම් එතන ලෝභ. කැමති විදිහක් සිදු වෙන්නේ නැත්නම් ඊට පස්සේ දෝෂ. එතන ලෝභ මොහ, දෝෂ මොහ මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මේ කාමරාග ව්‍යාපාද කියලා කියන්නේ මේ මොහොතට මතක තියාගන්න මම. එයයි මම. කෙසෝ ලොම්හෝ නියෝ දක්නවේ. යම් මොහතක ඔබට කාමරාග ව්‍යාපාද හටගනීද මේ ඉදිනදා ජීවිතයේදී. දැන් ඔබ ක්‍රියාත්මක කරන්නේ මම. දැන් ඔබ අගතියට ගිහිල්ලා. මෙන්න කාමරාග ව්‍යාපාද තුනී කරනවට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. කාමරාග ව්‍යාපාදයට ඉඩ දෙනවද? ඒක වාචික මානසික ක්‍රියාවකට ඉඩ ගිහිල්ලා ප්‍රතික්‍රියාවක් දක්වනවද? හටගත්ත දෙය අල්ලගන්න නැත්නම් නැති වෙනවා කියන දැකීම තුළ ඒ ඔබේ සිතෙහි යලි හේතුවක් ඉතුරු නොවන ආකාරයට අනිත්‍ය වෙන්නට අරිනවද? නිත්‍ය වුණා නම් අනුසය හේතු ඉතුරු වෙලා තමයි නැති වෙන්නේ. නොනින් දැක්කනම් අනුසය හේතු ඉතුරු නොවි නැති වෙනවා. මෙන්න මේ හටගත්ත දේ නැති වෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවයේ වළංගු වෙන්නේ ඔතෙන්. ගස්කොළන් වලට නෙවෙයි. හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේවල් ඒ අන්තය අල්ලගන්න නැත්නම් ඉතුරු නැතුව නැතිවීම. බලන්නකො මේ අල්ලා ගැනීම නැමැති මුලාව නිසා මේ සත්වයා සංසාරයෙන් කරගෙන තියෙන හානියක තරම, වදයක තරම, විනාශයක තරම. මම ඊට පෙර ධර්ම දේශනාවලදී උපුටා දක්වලා තිබෙනවා. පඨම සහ ဒုတိය උපාදා පරිත්තස් සූත්‍රවල උපාදා පරිත්තස්සනංච වික්ඛවේ දේසි සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණෙනි, අල්ලා ගැනීමෙන් පැවුලක්, අල්ලා නොගැනීමෙන් නොපැවුලක්. අල්ලා ගැනීමට තමයි කියන්නේ පංචස්කන්ධේ පංචපාදානස්කන්ධ වෙනවා. එතකොට ඒක අර කියන විදිහට මම මගේ ආද වශයෙන් පිය වශයෙන් බාර ගන්නවා. අල්ලා නොගන්නවා කියන්නේ සිහිය භාවිතා කරනවා. සම්මා සති කියන්නේ ඒකද. යෝනිසෝ මානසිකාරය කියන්නේ ඒකද. මේ සමාජයේ යෝනිසෝ මානසිකාරය භාවිතා කරනවා නුවණින් මෙනෙහි කිරීමේ වචනයකට. නමුත් මට තේරෙන ආකාරයට සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය නැහැට කිසිෙක් ගාවා බුදුරජාණන් වහන්සේ වදාළ යෝනිසෝ මානසිකාරය නැහැ. යෝනිසෝ මානසිකාතබ්බාති. නුවණින් මෙනෙහි කිරීම. එතකොට මෙතන මෙන්න මේ වගේ උදාහරණයක් මට ගන්නට පුළුවන්. අපි හිතමුකෝ අපේ නිවසක කිසියම් මුල්ලක් තියෙනවා. අපි දිනපතාම අතු ගාලා දානවා ආලෝකයක් කමු කරන්නේ නැතිව. එතකොට මේ මුල්ලේ තවදරටත් මකුළු දැල් සහ දූවිලිත් වෙනවා නේ. මෙතෙන්ද අපි හොඳ පැහැදිලි විදුලි ආලෝකයක් එල්ල කරයි කියන්නේ. සූර්යාලෝකයේ කඩපතක් ආසින් මේ මුල්ලට ගන්න පුළුවන්. නැත්නම් වෙනත් ලාම්පුවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විදුලි ලාම්පුවක්. පැහැදිලි එළියක්. එතකොට අර මුල්ල අපට හොඳට පේනවා නේ. ඒ මුල්ල හොඳට පේනකොට එදා කොතරම් හොඳට අතු ගෑවත් තවදරටත් එතන දූවිලි සහ මකුළු දැල් ඉතුරුලා තියෙනවා කියලා පේන්නේ ආලෝකයේ උදව්වෙන් නේද? අනේ ආලෝකයේ උදව්වෙන් අර මකුළු දැල් මේවා පේනවා වගේ තමයි මේ සිහිය නැමැති යෝනිසෝ මානසිකාරය නැමැති උදව්වෙන් තමන්ට තමන් පේන්න ගන්නවා. මම පේනවා. එහෙනම් මම පේනවා නම් මම නම් වූ ක්‍රියාවට ඉඩ දෙන්නට ඔහු සූදානම් නැහැ. අන්න මේකට තමයි ශාන්තිය කියන්නේ. මේකට තමයි ඉවසීම කියලා කියන්නේ. බුදුන් වහන්සේ වදාළ ඉවසන්න පුළුවන්කම තියෙන මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට ඔහුට එහි මම වශයෙන් කිසි ප්‍රතික්‍රියාවක් දක්වන්න යාම තුළ සමාජයට හානියක් වෙනවා. සමාජයේ පෘථග්ජන කියන හැම දෙනාමත් මේක බාර ගන්න බලන් ඉන්නේ. එතකොට එකින් කියවෙන්නේ ඔබේ යකා ක්‍රියාත්මක වුණොත් අන් අයගේ යකාත් නිකන් ඉන්නේ නැහැ. මෙන්න ගැතුම ඇති වෙන ආකාරය. තමා තුළ ඇති වෙන ගැතුම සමාජයට විකාශනය කරන්නට යාමේදී අන් අයත් ඒක ප්‍රශ්නයක් කරගෙන මේ සමාජයේ පවතින ගැටුම් සිදු වෙනවා. ඒ නිසා සැබෑ ගැටුම් සමතකරණය කියලා කියන්නේ මෙන්න මේක තේරුම් අරගෙන තමන් මේක දරා ගන්නවා. ධර්මයේ කියන්නේ ඒකත් දරා ගන්නවා. නැතිවෙන් තරිනවා. මම නොවේ නම්. ඒකේ පාඩුවක් නෑ සිදු වෙන. ඔබට ලස්සන උදාහරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. මේ ජේතවනාරාමයේ වටපිට තියෙනාපු මේ ගස්වල අතු යමයක් කඩාගෙන යනවා. අනේ ඔබට ඒ පිළිබඳ දරවසින් කරන කිසියම් කරදරයක් හිරිහැරයක් තියෙනවද? නෑ ස්වාමී. ඇයි? ඒවා මගේ නොවන නිසා. බලන්න ලස්සන උදාහරණේ. මගේ නම් තමයි රිදෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ පංච උපාදානස්කන්ධය ඔබ බලන්න පුරුදු වෙන්න හැම විටම මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මේ නොවේයි. පංච උපාදානස්කන්ධයයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. ඉතිරි දවසකදී පැහැදිලි කරන රහසක් මෙතන කියන්නම්. මම මේකටයි කුසලයේ කියලා කියන්නේ. කුසල් යනු රැස් කරන දෙයක් එහෙම නෙවෙයි. ඒ නිසා ඒක අපි පින්පව් කුසල කුසල් කතා කරන වෙන දවසක ගනිමු. තේරුම් ගන්න මෙන්න පිළිවෙත. මෙන්න ප්‍රතිපදාව. මෙන්න බුදුන් වහන්සේ වදාළ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. එකම මගයි කියලා පෙන්වන්නේ සත්‍යාගයේ පිරිසුදුම පිණිස. සත්තානං විසුද්ධිය කියන වචනේ තේරුම් ගන්න. මේක කරන්න ඕනේ පැවිදි වුණාය නම් දලෝක බුදු පියාණන් වහන්සේ වදාළාවි වික්ඛූණං සුද්ධිය කියලා. එහෙම නෑ එතන. සත්‍යය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි ඕනෑම කෙනෙකුට මෙන්න තේරුම් ගන්න ඕන කාරණාව. එහෙමනම් මෙන්න මේ කටයුත්ත ඉ නිරන්තරයෙන් පුංචි තැනින් පටන් ගන්න වෙනවා. මහා ලොකු රාග දේශම එක දවසට විනාශ කරන්න යන්න එපා. පුංචි තැනකින් දකින්න පටන් ගන්න. දකින්න පටන් ගත්තාම මුළු ජීවිතේම භාවනාව. එතකොට කාමරාග ව්‍යාපාද යම් මොහොතක උපදීද ඔබට දැනෙනවා ඔබේ ඇඟ රත් වෙනවා. ඔබට දැනෙනවා ඔබේ සිත නොසන්සුන් වෙනවා. මේක තේරුම් ගත්ත පුද්ගලයාට දැනේ වෙනක බාර ගැනීම තුළ ඇතුළතින් කොතරම් දැවීමක් ඇති වෙනවද කියලා. තේරුම් ගත්ත පුද්ගලයාට ඒ දැවිලි කිසිවක් නැහැ. මේ අනිත් දුක්ඛනාත්ම වශයෙන් බලනවා නම් ඒකද මේකට නිර්වාණ කියන්නේ. ඒ මොහොතෙමයි. ඒ මොහොතේ මගේ කොට ගැනීම තුළ වාන තෘෂ්ණාව තියෙනවා. ඒක ගන්න නැත්නම් තෘෂ්ණාව නෑ, නිර්වාණ. එතකොට එතනමනේ මම මගේ කොට ගැනීම තුළ තියෙන්නේ 16 එකේ සෝ හේවත් වේදිත සුඛය. මම මගේ කොට ගන්න නැත්නම් එතනමයි නිර්වාණ සෝය. ඔය ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිච්චිකයි කියන්නේ එකනේ. ඒ මොහොතේ. ඒ මොහොතේ දැක්කනම් ඒ මොහොතේ යතන තෘෂ්ණාව නැති සෝය තියෙන්නේ. ඒවත් අපි කතා කරන ආකාරයට අර 16න් එකේ සෝයෙන් 15 ගුණයක් විශාල විඳින්නා නැමැති මුලාව නැති සෝයට අපි කියනවා අවේදිත සෝය කියලා. මෙතන මට වචනයක් මතක් වෙනවා යක් කියන්න වෙනවා. කිසියම් දිනක මා සාකච්ඡාවක විහිදීයන් කෙනෙක් සමග ඒ සමාජයේ දරුවන් යහමග වීමට සම්බන්ධ කෙනෙක් සමග එතුමන් මට ඉදිරිපත් කළ අදහසක් තමයි වේදිත සෝය කියලා කියන්නේ මිනිස්සෙක් විඳින සෝයට. අවේදිත සෝය කියලා කියන්නේ මරණයෙන් පස්සේ නැත්නම් නිවන් ගියන් පස්සේ කෙනෙක් නැහැ ඒ නිසා විඳින්නේ නැති සෝය කියලා. බලන්න කොතරම් මුලාවක්ද කියලා. නිවන කියන වචනේ මේ අර්ථය එන්නේ නැහැ කියලා මම කියනවා. නිවන නිර්වාණ කියන එක කුඩා කරපු එක. වාන නම් තෘෂ්ණාව නිර්වාණ කියන්නේ තෘෂ්ණාව නැති. තෘෂ්ණාව නැති සුවේ තියෙන්න ඕන මරුණහම හෝ මරණින් මතුද? යම් මොහතක තෘෂ්ණාව තිබෙනවා නම් තෘෂ්ණාව නැති සුවේ තියෙන්නත් ඕන එතන. එහෙනම් වේදිත සුව කියන එකේ තේරුම විඳීම මම වශයෙන් බාර ගැනීමට කියනවා වේදිත සුවේ කියලා. අන්න වේදිත සුවේ මම කියන මමත්වෙන් ශූන්‍ය වුණා නම් එතන විඳින්නා කියන්නේ විඳින්නාම මුලාවක්. ශූන්‍යතාවය කියලා කියන්නේ වේද විදේදනව නැති වෙන එක නෙමෙයි. විඳින්නා නම් මුලාව. මමත්වෙන් ශූන්‍යයි. එතකොට විඳින්නෙක් නැහැ. පුද්ගලයා ඉන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් තියෙනවා. බාර ගැනීම නැහැ. ඒකට කියනවා අවේදිත සුවේ කියලා. බලන්නකෝ. මෙන්න මේ අවේදිත සුවේ විඳින්න පුළුවන් කමක් තියෙන්නේ මේ සංස්කාරයන්ගේ අනිදුක් අනාත්මය දකින්න පුළුවන් වෙනවා නම්. දැන් මෙන්න මෙහෙම උදාහරණයක් මම ගන්නවා. වේගයෙන් වාහනයක් පදවාගෙන යනවා. දැන් සමතලා පොළවේ කිසියම් වේගයකට ගොස් වෙයි. අතේ තියෙන ඇක්සලරේටරේ හරි කකුලේ තියෙන ඇක්සලරේටරේ අත ගන්න කකුල ගන්නවා. දැන් මේකට යන වේගයක් තියෙනවානේ. තවදුරටත් මේකට ඉන්ධන සපයන්නේ නැත්නම් ගිය වේගෙන් ටික ටික දුර ගිහිල්ලා නතර වෙනව යරනහම ඒක යන්න බැහැනේ සමතලා පොළවක. මෙන්න මේ වගේ වැඩක් මේක. මේ මම මගේ ආත්ම කොට ගැනීම හරියට ගින්නට පිදුරු දැමීමක් වගේ නැත්නම් වාහනයට තව ඉන්ධන සැපීමක් වගේ තවදුරටත් ගන්නට කාරණා එකතු කරනවා. දැන් තේරුම් ගත්ත පුද්ගලයා මොකද කරන්නේ? ආපහු ඉන්ධන සැපයන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? ආවේගය එකපාර බ්‍රේක් කරන්න බැහැ. ඒක ප්‍රයත් වෙනවා කොහේ හරි. ක්‍රමානුකූලව ගිහිල්ලා සංසිඳෙන්න ආරින්ට වෙනවා. ඒ නිසා මේකට කියන්නේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා. කාමරාග ව්‍යාපාද වර්තමාන මොහොතේ තමන් අරමුණක් හම් වෙන වෙලාවට ඒ අරමුණ සමග ඇලෙනවද ගැටෙනවද මමත්වයේ ක්‍රියාවට ඉඩ දෙනවද එහි මමත්වයේ ගන්න දෙයක් නැති බව දැකලා අල්ලා ගන්න නැතිව සිහියෙන් නැතිවෙන් තරිනවද ඒ සිහියෙන් නැතිවෙන් තරිනවා නම් අර වේගය බාල වෙනවා වගේ මේ කාමරාග ව්‍යාපාද තුනී වෙන්න ගන්නවා මුල් කාදී කමුල් කාලයේ කාමරාග ව්‍යාපාද නිසා ඔබ කපා ගන්න කොටා ගන්න යාවි දෙවෙනි වතාවට කපා ගන්න කොටා ගන්න නැතුව යාවි ගහ ගන්න යාවි තව ටිකක් කරනකොට ගහ ගැනීමත් අතර වෙයි බණින්නේ ආවේ. තව ටිකක් කරනකොට ඒකත් අතර වෙලා බණින්නේ නැතුව කේන්ති ඒවි පාලනය කරගනීවි. මෙන්න මෙහෙමයි මේක ටික ටික අහු වෙන්නේ. පෙරතරම් බරපතලෝ මේ වරද සිදු වෙන්නේ නැහැ ඊට මෙහායින් නවත්ත ගන්නවා. එතකොට ආවස් ඊළඟට එනකොට කාමරාග ව්‍යාපාද මේකට කියන්නේ එකයි තුනී වෙනවා කියලා. විනාශ වෙනවා නෙමෙයි. ඒ කියන්නේ මේ මට්ටමේදීත් කෙනෙකුට බාහිර සමාජ සම කටයුතු කිරීමේදී තරහව ඉන්න පුළුවන්. ඒ තරහව වෛරයකට පරිගැනීමකට ක්‍රෝධයකට යන්නේ නැහැ. ඔය සමහර බමුණ බුදුරජාණන් වහන්සේටත් අදාළ නෝ ඔබහන්සේටත් හරියට තරහ එනවා කියලා. ඒ අර බුදුන් වහන්සේ යම් තද වචන කතා කරපු සම්මෝග පුරුෂයයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට අන්නගෙන් පරිගන්න යන රිදවන්ත යන තරහාවක් ආවේ නැහැ. ඒක එතන ඇති වෙන නැති වෙන හැඟීමක් විතරයි. අර එක සූත්‍රයක් පවතිනවා මේ අපිකට කියන්නේ යසෝජ සූත්‍රය කියලා. යසෝජ හාමුදුරුව එවිදින් අසංවරව හැසිරුණායි කියලා යන්න මෙතනින් ඔබ එක්කලා මට කතාවක් නැහැ කියලා එලවා ගත්තා. ඒ තරහයි දෙන්නේ. ඒ ගැළපෙන ආකාරයට වර්ධිය තරමට දරුවන් කිරීමක් මේක තියෙනවා. අන්න ඒ නිසා මේ මහනවුන පමණින් හරි ධර්මයේ තේරුම් ගත්ත පමණින් හරි ඔබට තරහින් නැතුව ඉන්න ඕන කියලා නීතියක් නැහැ. එහෙම කරන්න බෑ. තමන් ළඟ අනුසේ හේතු තියෙනවා නම් ඒවා හංගන්න බෑ. ඒ බාහිර ඇතුළත හේතුව නිසා බාහිර කරුණු ගැටෙද්දී ඇවිස්සෙනවා. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට සමා දැක ගැනීමට උදව්වක්. මේක හරියට මම උදාහරණයක් වශයෙන් දෙන්නනවා නම් උදෑසන වැඩට යන්න සූදානම් වෙන පුද්ගලයාට තමන්ගේ ස්වභාවය දැක ගන්න උදව් වෙන්නේ කැඩපතනේ. කැඩපත නැත්නම් සමහරට මූණේ කබ තියෙන්න පුළුවන්, සබන් ගෑවිච්ච ගැන්තිවා තියෙන්න පුළුවන් මොනවා හරි. පාරිද්දම කෙනෙක් දෙන්නන්නේ ඔන්න මෙහෙමයි කියලා. නමුත් කැඩපතින් ඔහු දැක්කොත් සම්පූර්ණයෙන් සූදානම් වෙලා පාරට යන්නේ. මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට වැඩට යන්න සූදානම් වෙන පුද්ගලයාට කැඩපත හා සමානයි බාහිර ලෝකයේ අරමුණු මොන ගහන එකක වදයක් නෙවෙයි තේරුම් ගත්ත පුද්ගලයාට ආශිර්වාදයක්. තමා අපි මේ අත්දකින්න දෙ මේ කියන්නේ. තේරුම් ගත්ත පුද්ගලයාට මේක ආශිර්වාදයක් තමා හදාගන්න තේරුම් ගත්තේ නැති පුද්ගලයාට සමාජෙත් එක්කලා ගැටෙන්න ප්‍රතිඥාණයට අවුලට කාරණයක්. මේක පිළිබඳව උන්වහන්සේ වදාරන්නේ දිනක් දෙකක් තුනක් හතරක් ජීවිත හතක් විතර දක්වා. ආශ්‍රයන් වැඩි තරමට ආශ්‍රයන් 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා 90ක් තියෙනවා නම් 90ක් තියෙනවා උන්වහන්සේ වදාරන්නේ. ඒ නිසා තමන් දේශ චරිතයක් නම් තමන්ට ඒ ශක්තිය වැඩි ඇති. ඒ වගේ ඒ මට්ටම් වලින් චරිතත්වයක වර්ධ කරනවානේ. කාට උනක් කරන්න තියෙන්නේ මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නොනින් දැකීම තුළ මේ කාමරාග ව්‍යාපාදයන් දෙක නොදී ඒවා නොනින් දැක ශේ කිරීම. මේක තමයි කර්මක්ෂේ කරනවා කියලා කියන්නේ. අන්න දැන් මෙහෙම කරගෙන යනකොට සෝතාපන්නේ නාව සෝසාරිපුත්ත කොට්ටිත කොට්ටිතේනි මේ සෝවාන් පුද්ගලයා මේ සියලු සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා නම් දිගින් දිගට බලන්නේ නම් සකදාගාමි පලං සච්චි කරේ යාති කාමරාග ව්‍යාපාද අඩක් තුනී වෙන එකට කියනවා සකෘදාගාමි. අන්න බලන්න මේක නිරන්තරයෙන් වැඩි දියුණු කිරීම තුළ ඒ අයට ආවේනික අවුරුදු 10000 වහලාවක් 20ක් 10ක් 15ක් වෙන්න පුළුවන් දින ගණනකින් වෙන්නත් පුළුවන් හරියට තේරුම් ගත්තොත් එහෙම. ගුරුවරයාට වඩා ගෝලයාට ඇහෙනවා නම් ගෝලයා සිහි භාවිත කරනවා නම් ගුරුවරයා පරදිනවා ගෝලයා ඉක්මමිනවා. එහෙමයි මේ ගුරුවරයා කියලා නැහැ තේරුම් ගන්න. තමයි වැඩි තරමට සිහි භාවිත කරන්නේ නම් අනිවාර්යෙන්ම ඔහු ඉක්මමිනවා. දැන් සෝවාන් වූ පුද්ගලයා මොකද කරන්න ඕන කියලා අහපහම සරුවත් සමඳුර ආයෙත් පැහැදිලි කරන්නේ මොකද්ද? ආයෙත් තවනෝ නැවත වතාවක් පදාරන්නේ තව ඉවර නෑ. තවදුරටත් සංස්කාර ධර්මයන් ඉතුරු කොටසක් තියෙනවා ඔහුගේ. මම මගේ කොට ගන්නවා. අන්න දැන් සියුම් තැන් අහුවෙන්නේ ඉස්සෙල්ලා මේ සංස්කාරවලු තිබිච්ච තැන් අහුවෙන්නේ දැන් තමන් ළඟ හැංගවෙන සියුම් තැන් දකින්න හම්බවෙන්නේ. තව වැඩක් කරන්න නෑ. ආයෙත් මොකද කරන්න තියෙන්නේ? අනිදුක්ඛානාත්ම වශයෙන් තවදුරටත් සිහි භාවිත කරමින් බලන්ට වෙනවා. ඒ බලානේ යනකොට කොටි තහඳුරානවා මේ. හරි, එහෙම බලානේ යනකොට අනාගාමී වෙනවා කියන්නේ ඇත්තද? සරුත් සමගාමී වෙනවා. ඔව්. අනිදුක්ඛානාත්ම වශයෙන් බලන නම් අනාගාමී වෙනවා. අනාගාමී වෙනවා කියන එකේ තේරුම යලිත් වතාවක් මෙහෙත නොවෙන්න කියන එක. අනාගාමීව ශරීරය අතහැර දැම්මොත් අපි ඒකට කියන්නේ පංච ඕරම්භාගියම් පහය. පහසර බෙනතමන මුල් සංයෝජන පහ සිඳ දැමීමෙන් අනාගාමී වූ කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ඕපපාතික වූ සුද්ධවාස කියලා කියන්නේ එහෙමයි. එතන. එතකොට දැන් අනාගාමී උනායි කියලා කියන එකේ තේරුම තමයි කාමරාග ව්‍යාපාද දැන් බාහිර අරමුණු ගැටෙද්දී අරමුණ පේනවා කාමරාග ව්‍යාපාද උපදින්නේ නැහැ. ඒ දක්වාම කෙනෙකුට තරහින්න පුළුවනි වචන ප්‍රකාශ කරන්න පුළුවනි ඔහු ගහමරා ගන්න වෙන ගන්නයි යන්නේ නැත්තේ. තේරුම් ගන්න මේ කාරණාව. මේ සමාජයේ හරියට වරද්දන්න තියෙන තැනක් මේක. හිතන් ඉන්නවා මහනුවන ගමන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්න ඕන කියලා. වයස ගිය නිසා සිව සංගීත උනායි කියලා නෑ. නিত্য සුඛාත්මකව ගැනීම නැමැති ක්‍රියාකලාපයේ භාවිතා කරා නම් මහන වෙලා හිටියා කියලා නෑ. උපාසක වෙලා හිටියා කියලා නෑ. අර ලෝභ දේශ මොහ වැඩෙන එක තුළ තරහින සංඛ්‍යාව එන්නේ වැඩි වෙනවා. අඩුවෙන්නේ නැහැ. අඩුවෙන්නේ මේ ප්‍රතිපදාව තුළින් විතරයි. අර තව මේ ගොඩක් කියන්න තියෙනවා. ඒ ටික කෙටියෙන් මා කියන්නම්. හරි. දැන් මෙතන තමයි රහස. අනාගාමී වුණාම මෙන්න මේ සමාජයේ සමහර අය ධර්මදේශනා කරාදි සහ පොත්පත්වල අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ උද්ධම්භාගයේ සංයෝජන බැමි පහ කඩන්නට ඕනේ. රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නට ඕනේ. සමතේ වඩන්න ඕන. අදලා ඊට පස්සේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලයි දර්ශනා කරන්න ඕන කියලා පෙළක් හදලා පෙන්නනවා. සංයෝජනෙ 10ම කඩන්න. මම පසුගිය ධර්මදේශනාවකදී පෙන්නවා මේක. 10ක් කඩන්න නැහැ. තේරුම් ගත්තොත් මුල් පහ යට කරන් ගියොත් අග පහ කඩන්න තියෙන්නේ කියලා පහයි කාටක් තියෙන්නේ කියලා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රඥාවට අග උත්තමයා. අනිවාර්යයෙන්ම උද්ධම්භාගයේ සංයෝජන පහ කඩන්න ඕනේ නම් මේ සූත්‍රයේ තුරුන් වහන්සේ දේශනා කරાવી අනාගාමී පුද්ගලයා ඊළඟට රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යා දුරු කරන්ත රූපී අරූපී ධාන උපදවාගෙන ඒවා නිදුක්ඛ අනාත්මයෙන් බලන්න ඕන කියලා. එහෙම සදාරන්නේ. උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? ඉමේ පංච උපාදානස්කන්ධය අංචිත දුක්ඛතෝ අනත්තතෝ. තවදුරටත් තමන් මම මගේකට අහු වෙන කාරණයක් නැත්නම් ඒ අනිදුක්ඛ අනාත්මයෙන් බලන්න තියෙන්නේ. මේ නිසායි අපි කතා කරන්නේ. මේ රූපී අරූපී ධාන උපදවා ගැනීම අනිවාර්යංගයක් නෙමෙයි. ඒ වගේම මේ රූපී අරූපී ධාන උපදවා ගන්න පෙර ධර්මයේ තේරුම් නොගෙන වනාන්තරයට ගියාය තමයි මේ ධාන වඩන්ට යාමේදී එතනින් එහාට දිවස දිවකන දිබ්බචක්කු දිබ්බසෝක සෝත පුබ්බේ නාසානුසුති සපරචිත්ත විඥානන දිවස දිවකන පෙරවිසු කඳ පිළිවෙල සහ අන්නයේගේ සිද්ධාන්නා නුවණ මේවා සමතේ වඩන්න ගියායට උපන් යම් යම් ආකාරයේ දැකීම් ඇස් ඥානයන්. නමුත් මේ සියල්ල උපදවා ගත යුතුයි කියලා අනිවාර්ය නැහැ බුදු සමයේ. මේ කිසිදු ඥානයක් නැතුව සංස්කාරය අනිදුකනාත්මයෙන් බලන්න පුළුවන් නම් දැන් අපි කතා කරනවා එකසු කෙනෙක් සම්බන්ධයෙන් කතා කරනවා ඒකට වචන මතක් වුණා මම මතක් කරන්නම් අබ්දලයා කවුද කියන එක පිළිබඳව එකපාරට වචනේ මතක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලි කළා වූ ධර්ම දේශනාවක පෙන්නනවා ඒ පුද්ගලයාට බාහියට. බාහිය ඔබ මෙසේ සැලකිය යුතුයි. බාහිය කියන විදිහ තේරුම් අරගෙන අනාගාමී වුණා කියලා තේරුම් අරගෙනම භාවයේ රූපී අරූපී ධාන උපදවා ගත්තා. ඒවා අනිදුක්ඛ අනාත්මයෙන් වැඩුවා කියලා නැහැ. ඒ දිවස දිවකන පරිචිත්ත්‍ය විඥානයේ පුබ්බේ නිවාස ඥානයේ කිසිවක් නැති ව මේ තිරවාණ කියන සුවේත පැවෙන්නට පුළුවනි. ඒක තේරුම් ගන්න ඕන. ඒක තමයි මේ සමාජයේ තේරුම් ගත්ත නැති දේවල්. ඒවා එදා තිබුණේ පිටස්තර මගකින් ගිහින් උපදවාගත් තිබුණ නිසා ඒවා තිබුණේ. ස්වභාවිත කරන්න පුළුවන් තිබෙනවා නම්. නමුත් ඒව නැහැ කියලා නැහැ මේ කාරණාවට. අනිවාර්ය නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නත වෙනවා ඊළඟට කොටි තමයි දුහනවා. අනාගාමි පුද්ගලයා මොකද කරන්න ඕන? මහංශෝදාරණෝ අනාගාමීව කාලක්‍රියා කළොත් ඉන්නකොට සුද්ධාවාසවල ඉපදී ස්කන්ධ පහේ නිවී යාම සිදු වෙන්න පුළුවන්. මෙහි ජීවත් වුණත් එහෙම තවදුරටත් ඇසට කනට නාසයට ගැටෙන කාරණාවලදී කිසියම් ආකාරයක කාමරාග ව්‍යාපාද නැති වුණාට කිසියම් මුලාවක් තියෙන්නට පුළුවනි. එතකොට ඒක තවදුරටත් අනිදුක්ඛානාත්ම වශයෙන් බලනකොට රහත් වෙනවා කියන්නේ ඇත්තද? ඔව්. රහත්වට පත් වෙනවා අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී. දැන් බලන්න විගතම සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගය මොනවද තියෙන්නේ? සියලුම සංස්කාරයන් අනිදුක්ඛ අනාත්මයෙන් තේරුම් අරගෙන ඉසේ බැලීම හැර මේ සමාජයේ තියෙන කල යුතුයි කියලා පෙන්නන බහුබූත විකාර මොකක්වත් නෙමෙයි තියෙනවද? මම මේ වචනේ යොදන්නේ ඒකයි. තේරුම් නොගත් අය මේක ව්‍යාපාරයක් කරගෙන එහෙම නැත්නම් මේක විලාසිතාවක් කරගෙන එක සංවිධාන බවට පත් කරගෙන පිරිස් වශයෙන් එකතු වෙලා කණ්ඩායම් හැදිලා ලනු අතර හිර වෙලා කාර්යබහුල මධ්‍යස්ථානව මොනවද කරන්න හදන භාවනා තනියෙන් කරගත යුතු දේ තමන් තනියෙන් කරගන්න ඕන මේක ප්‍රදර්ශනයක් දන්න අයට පේන්න කරන්න තියෙන තමා තමන්ගේ අරමුණට අහු වෙන බව දැනගන්නේ තමන් විතරයි. ඒකට වෙලාවක් කලාවක් නැහැ තමන් ඉන්න ඕනම තැනක. මේ ධර්මයේ නොයැටීමේ ප්‍රතිඵලය තමයි මේ විලාසිතාවස්සේ සමාජය අනේක. මට කියන්න තියෙන එක දෙයයි. 16න් එකේ සුවේ හැරින් එහාට මොනවත්ම ලබන්න බෑ මේ වයින්. මහා බල සම්පන්න ගාථා කියලා කියනවා මේ සමාජයේ. එහෙම නැත්නම් බෝධි පූජා කියලා කියනවා. උදම් සල් කියලා කියනවා. සීල සමාදානයන් කියලා කියනවා. එහෙම නැත්නම් රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන පහසුකම් කියලා කියනවා. තව ඕන දෙයක් ගන්න. මොනවා ගත්තත් පුතග්ජන භාවය තුළ ලබන්න පුළුවන් 16න් එකක සාවකාලික ලෞකික සුවේ පමණයි. ඉන්හාට යන්නම බෑ. ඉන්හාට යන්නම් අනිදුක්ඛානාත්මය තේරුම් ගන්න ඕනේ. එතකොට 16න් 15 සුඛේ විවර වෙන්නේ ආර්ය පුද්ගලයින්ට. ඒකයි මම පෙන් දවසක සඳහන් කරන්නේ මේක තේරුම් නොගෙන මුළු ජීවිත කාලයම ඔබ සටන් කරනවා නම් ඔබේ ජීවිතේ විනාශ වෙනවා. 16න් එකක සුවයක් කරනවාම අතෘප්තිය තමයි ඉතුරු වෙන්නේ. ඒ 16න් එකක ප්‍රවේ තමයි මේ මිනිස්සුන්ට මහ විශාලිත මේ පේන්නේ. මහා ලොකු දෙයක් විදිහට පේන්නේ. මහා බල සම්පන්න විදිහට පේන්නේ. කොතරම් මහා බල සම්පන්න වුණත් ඔබ 16න් එකයි. බලන්න ඒකට සාපේක්ෂව මේක තේරුම් අරගෙන මේ අවිද්‍ය සුඛී ධර්ම කොතරම් විශාලද කියන එක. ඒක ප්‍රායෝගිකව ඔබ කරගන්න ඕන කාරණයක්. දැන් ඊට පස්සේ අහන කාරණයක් තියෙනවා. රහතන් වහන්සේ මොකද කරන්න ඕන? සෙවත්තාමෝ දේශනා කරනවා රහතන් වහන්සේට ආයෙ කරන්න දෙයක් නැහැ. කරපු දේවල් ආයෙ කරන්න දෙයක් නැහැ. සියල්ල අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා ඉවරයි. ඊට පස්සේ ස්කන්ධ පංච උපාදානස්කන්ධයක් නැහැ. පංචස්කන්ධේ පවතින්නේ. පංචස්කන්ධයේ ස්වභාවය අනිදුක්ඛානාත්ම බවයි. නමුත් උන්වහන්සේ වදාරනවා ඊට පස්සේ ජීවිතේ සුඛ විහරණය සඳහා බලනවා නෙමෙයි බැලෙනවා. අනිදුක්ඛානාත්ම වශයෙන් පෙනීම තුළ තමයි සුඛ විහරණය සුවසේ වාසය තියෙන්නේ. බලන්න මෙන්න මේ තමයි පූර්ණ නිර්වාණ සුවය. මුලාව නැත්නම් තියෙන සුවය. දැන් මම ඒකයි මේකට මතක් කරන්නේ නිවන කියන වචනෙන් මේක කියවෙන්නේ නැහැ. මරුණහම ලැබෙන සුවයක් කියන අර්ථයෙන් මේක කියවෙන්නේ නැහැ. නිවන් දකින්නවා කියන වචනේ මිනිස්සු බය ඒකයි. මරිච්ච මෙහි බොහෝ දේවල් අල්ලන් ඉන්නවා. නිවන කියලා නැති දෙයක් තියෙනවා. නැති දැනකට මොකටද යන්නේ කියලා කල්පනා කරනවා. නිර්වාණ කියන වචනේ මම අර්ථ දක්වලා පෙන්නනවා තෘෂ්ණාව නැති. අරමුණට මුලා වෙනවා නම් තෘෂ්ණාව සහිත දාසින්නේ කිසුවේ. අරමුණට මුලා වන්නේ නැත්නම් නිර්වාණ එතනයි. තෘෂ්ණාව නැති. බලන්න මේ තෘෂ්ණාව නැති කියන එක නම් වර්තමාන මොහොතේ අරමුණෙහි පවතින දෙයක් නෙමෙයිද? නිවන් දකින්නවා කියලා කොහෙද මේ යන්නේ යන්නේ මිනිස්සු? එනිසා බුදු සමය සර්ව කාලීන වශයෙන් ගත් කල දුක්ඛාගමක් නෙමෙයි සුභවාදී සුබදායී ආගමක්. මේ වරද්ද වැරද කර ගැනීම තුළ තමයි කෙනෙක් මේ දුකටපත් වෙන්නේ. නිත්‍ය සුඛාත්ම නම් වූ වරද කර ගැනීම තුළ තමයි ජීවිතයේ දුක්ඛන්දරාවක් බවටපත් වෙන්නේ. නිවැරදි කරගන්න පුළුවනි නම් දුක නැති වූ තැන එතනමයි. එනිසා බුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මිනිසුන් දුකටපත් කරන්න නෙමෙයි දුක්ඛාගමක් දේශනා කරන්නත් නෙමෙයි. දුකටපත් වෙන හේතුව ඔබේ සිත තුළ තියෙන බව පැහැදිලි කොට ඒ හේතුව ඉවත් කර ගැනීම තුළින් ඔබට දුක් නැති වූ තැනක් ඉහත්ම වශයෙන් හෙවත් මේ ජීවිතය තුළම ලබා ගන්න පුළුවන් බව. බුදුන් වහන්සේ නිර්වල ධර්ම දේශනා කළ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව එක්කෙනෙක් දෙන්නේ 10ක් 100ක් නෝ දහස් ගණනක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කාමභෝගී ස්ත්‍රී පුරුෂ බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂ කියන මේ කුලක අට තුළ ඉන්නවයි කියලා උන්වහන්සේ ඒක නස සූත්‍රයේ දේශනා කළා නම් අදටත් නිර්වල් ධර්මයේ ගැනීම තුළ මේ සියලු ස්තරයන් තුළ මේ පුද්ගලයන් ඇතිවීම කාටවත් වළක්වන්නට බෑ. නිර්වල් ධර්මයේ ගන්නට වෙනවා. ධර්මයේ සරණින් තමයි කෙනෙක් නිදහස් වෙන්නේ වෙන මොකක්ද? තේරුම් ගන්න. ඒ නිසායි අපි මේ දෙවන දේශනාවක් වශයෙන් සෝවාන් වූ පුද්ගලයෙක් කර සංගතින් එහාට ඔහුට අනිදුක්ඛානාත්ම වශයෙන් බලන එක නවත්තන්න බුදුරජාණන් වහන්සේටවත් බෑ. මොකද පිළිගන්නේ සත්‍යයකනේ. ඔය නිසා ඒක නැවත වැඩි දියුණු කරන්න පටන් ගන්නවා. මේ වැඩි දියුණු කරන්න හදන පටන් ගන්න එකට සතිපට්ඨානය වඩනවා කියලා කියනවා. ඒක ඉඳිද්දි හිටිද්දි නිදද්දි සහ යද්දි කියන ඉරියව් හතරේ වඩනවාට කියනවා හතර සතිපට්ඨානය වඩනවා කියලා. සති කොතෙන්ද සිහියද? මම නොවන බවට මගේ නොවන බවට මගේ නොවන ආත්මේ නොවන බවට වැඩින්නා වූ සිහිය සම්මා සති සතිපට්ඨානය. එනිසා අපි ජීවත් වෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලොවට හෙළි කළ වදාහර ධර්මය පොත් අතර විනාශ නොවි පවතින යුගයක. මේක විනාශ වුණොතින් ආයි ළඟ බුදුරයා එනකල් එහෙම මේක බලන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඉපදී සිටින්නේ යහපත් යුගයක. ඔබට මේ කනට ඇහෙනවා නම් මේ සද්ධර්මය ඔබ හරිම වාසනාවන්තයි. ඒ සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර ශ්‍රවණය ලැබූ පුද්ගලයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එකට තමයි පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒකට. ස්කන්ධ පංචකයෙන් පංචකයට ධම්මාන ධම්ම කියන්නේ ඒකයි. ස්කන්ධ පහෙන් පහට ඇති වෙනව නැති වෙනව. ඒ ස්කන්ධ පහෙන් පහට බලන්න පුළුවන් නම් ඔබට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ඒ තමයි ධම්මානුම් ප්‍රතිපදා. මේකෙන් ප්‍රඥාව වැඩිනවයි කියලා කියන්නේ. එහෙමනම් අපි හැම දිනාට බුදුන් වහන්සේ කොතරම් අනුකම්පා සහගතව මේ සසර ගමනේ නිත්සුඛානාත්මක කොට ගැනීමේ මුලාව තුල යන්න තියෙන ගමනේ භයානක භාවය පැහැදිලි කර දෙමින් ධර්මයේ සරණින් ඔබ මෙයින් මිදෙන්න කියන වචනේ පැහැදිලි කළාද? අපට තිලෝගුරු බුදු පියාණන් වහන්සේට කරන්න පුළුවන් උසස්ම ගෞරවය මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිමයි. මේකට කියන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලා. ඒ නිසා මම කියනවා සුදු ඇඳගෙන හිටියත් හරි මහනෙලා හිටියත් හරි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට බෑ. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයින්ට පමණයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නා නම් වැඩි පුදන්නෝ වැඩි වෙනවා නම් මේ සම්බුද්ධ ශාසනය බබලනවා. ධර්මද්දූත දීකක් බවට පත් කරන්න පුළුවන් වෙනවා. ඒ ධර්මයයි විදෙස් රටවලට අප ලබා දිය යුත්තේ ධනයක් වශයෙන්. වැරදි දේවල් නෙවෙයි. ඒ නිසා අපි හැම එකතු වී සම්බුදු සසුනේ නිර්වෘත් ධර්මයේ තේරුම් අරගෙන ප්‍රතිපත්ති කාමී පුද්ගලයන් බවට පත් වී, ඒ සැනසුම අත්විඳින පුද්ගලයන් බවට පත් වී, අප ළඟ තියෙන සැනසුම අන්නායට ලැබෙන්න සැලැස්වීම තුළින් බුදුන් වහන්සේ බලාපොරොත්තු වන කරුණ ඉටු කරමු. ඒත මෙන මේ සිදුවෙන දුර්වලකම් මගේ හැරී ගොස් යලිත් වතාවක් සදහම් දීපයක් බවට පත් කිරීමේ මං අරමන්නට පුළුවන් වෙනවා. ඒ කොටස් කරුවෙක් බවට පත් වීමට ධර්මස්වණය කරන ධර්මයේ තේරුම් කරගෙන මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදුන ඔබ හැමට ශක්තියක් ධෛර්යයක් ලැබේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනය කරමින් හැමත තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් මේ ධර්මානුශාසනාව මෙතකින් සමාප්ත කරනු ලබනවා. සැමට තෙරුවන් සරණයි. සැමට පොසොන් මංගල්‍යයක්ම වේවා. සාදු.